Last week, last 2 weeks, we've been sharing about the topic called Secret of Change. Venasvima Sandaha Rahasa. And as I was sharing this topic, I felt the Holy Spirit is moving in this place to bring changes in your lives. Mata danuna shudathmayanan wahanse me sthane kriya karanawa obage jeevithe wenas vim athi karannata. No changes in your family. Obage paule wenas vim athi karannata. Changes in your finances. Obage aarthike wenas vim athi karannata. You know, whatever changes that you want to see is possible. ඔබට දකින්නට අවශ්‍ය ඕනෑම වෙනස් වීමක් පුළුවන් කරන්නට. The Bible says that our God is able to turn our mourning into dancing. දෙවියන් වහන්සේට පුළුවන් අපගේ දුක නැතිවීමකට මාරු කරන්නට. Hallelujah. He's able to turn around any circumstance, any situation. ඕනෑම වාතාවරණයක් උන්වහන්සේට පුළුවන් වෙනස් කරන්නට. Hallelujah. Hallelujah. And the tools that I'm giving you, the material through the word of God, you know, you have to put it to work. දෙවියන් වහන්සේගේ වචනයෙන් මම ඔබට දෙන යතුරු ඔබ ක්‍රියාවට දමන්න අවශ්‍යයි. The beautiful thing about our God, දෙවියන් වහන්සේ පිළිබඳ ඇති අලංකාරම දේ තමයි, He wants to teach us. උන්වහන්සේගේ කැමැත්ත අපට උගන්වන්න. In every time we come to church and listen to a sermon like this, මෙවැනි දේශනාවකට අපි සභාවට ඇවිල්ලා හුම්කම් දෙනකොට, is an opportunity for us to learn from God, to learn from the Holy Spirit. ශ්‍රාත්මයන්න් වහන්සේගෙන් දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්නට අපට ලැබෙන අවස්ථාවක් මෙය. And if you're willing to learn, ඔබ ඉගෙන ගන්න කැමති නම්, changes are possible in every circumstance, in any situation. ඔබගේ වාතාවරණයන් කුමක්වත් වෙනස් වීම කල හැකි. It doesn't matter how impossible it looks. කොපමණ කොල කල නොහැකි කියලා ඔබගේ වාතාවරණය ඔබට පෙනුණා. It doesn't matter for how long you've been struggling with the same issue. එකම ප්‍රශ්නය යටතේ ගොඩාක් අවුරුදු ගානාවක් ඔබගේ කාලය කොපමණ වුණත් පොරබැදීම. But we have to be teachable people before the Father. පියාණන් වහන්සේ ඉදිරියේ අපි ඉගෙන ගන්න කැමැති අය විය යුතුයි. We must not have the attitude where we think I know it all. මම සියල්ල දත් කියන ආකල්පය අපි තබා ගත යුතු නැහැ. Our attitude to the word of God could change any circumstance in life. දේව වචනය කෙරෙහි අපගේ ඇති ආකල්පය කරන කොටගෙන අපගේ ජීවිතයේ ඕනෑම වාතාවරණයක් වෙනස් කළ හැකි. And as a child of God, God has specific instruction to give us. දෙවියන් වහන්සේගේ දරුවෙකු හැටියට උන්වහන්සේට තිබෙනවා උන්වහන්සේ තුළ નિયમિત උපදේශ අපට දෙන පිණිස. The problem with many children of God is they don't know how to receive the instruction from God. දෙවියන් වහන්සේගේ දරුවන්ගේ තිබෙන එක ප්‍රශ්නයක් තමයි ඔවුන් දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ උපදේශ කොහොමද ලබන්නේ කියලා. If you don't receive instruction and don't follow, your life will remain the same. ඔබ උපදේශ ලබන්නේ නැත්නම් ඒ උපදේශ අනුගමනය කරන්නේ නැත්නම් ඔබගේ ජීවිතේ එකම තැන තිබෙන්න යනවා. One thing we must stop doing is to argue with the word of God. දේව වචනය සමග තර්ක කිරීම අපි කළ යුතු නැති දෙයක්. You can never argue with the word of God and win. දේව වචනය එක්ක තර්ක කළා කවදාකවත් ඔබට දිනන්නට බැහැ. It takes courage to do the word of God. දේව වචනය කරන්න නම් ක්‍රියාවට දමන්න නම් ධෛර්යය අවශ්‍යයි අපිට. You have to act upon what God is speaking to you. දේව වචනය ඔබට කතා කරන විට දෙවියන් වහන්සේ වචනය තුලින් අපි ඒ දේ කරන කොටගෙන ක්‍රියාවක් කළ යුතුයි. You know the story of Jesus walking on the water? යේසුස් වහන්සේ ජලය මත ඇවිද්දේ කතන්දරය අපි දන්නවා. All the disciples on the boat. ගෝලයන් සියලු දෙනා හිටියේ බෝට්ටුවේ. And it was one man Peter who had the courage to step out of the boat. පේත්‍රුස්ට පමණයි ධෛර්යය තිබුණේ බෝට්ටුවෙන් එළියට ඇවිදින්නට. You know, he said, if it is you, you know, tell me, ask me to come out. ස්වාමීනි, ඔබ නම් ඔබ මට අඬ ගන්න මේ බෝට්ටුවෙන් එළියට පැමිණෙන්න. And we see this Peter, we call forward Peter. අපි දකිනවා මේ පේත්‍රුස් කුමක්ද කළේ මේ අවස්ථාවේ? he had the audacity to step out of the boat and walk. ඔහුට තිබුණා ධෛර්යය මේ බෝට්ටුවෙන් එළියට ගිහිල්ලා ඇවිදින්නට. All the others were sitting and watching. අනිත් අය වාඩි වෙලා බලාගෙන හිටියා. And Jesus took note of this man's faith. Jesus වහන්සේ දැක්කා මේ මිනිස්යාගේ ඇදහිල්ල. And he was chosen to be the first and the most important apostle in the book of Acts. ක්‍රියාපොතේ ඉතාමත්ම වැදගත් අපොස්තලයෙකු වරයෙකු හැටියට ඔහුව තෝරා ගන්න ලැබුවා. He made many mistakes. බොහෝ වැරදි ඔහු අතින් සිද්ධ වුණා. But this man had courage. නමුත් මේ මිනිහට ධෛර්යය තිබුණා. He was willing to take risks for the master. අවදානම් ගන්න ස්වාමින් වහන්සේ උදෙසා ඔහු සූදානම්ව සිටියා. Are you willing to take risks for the master? ඔබ සූදානම්ද දෙවියන් වහන්සේ උදෙසා ඒ වගේ අවදානම් ගන්නට? Faith is the currency of heaven. ස්වර්ගයේ ඒ මුදල් තමයි ඇදහිල්ල කියලා කියන්නේ. Hallelujah. When you go to a country, there is a specific currency that you have to use to transact for transactions. ඔබ යම් දේශයකට වෙනත් රටකට ගියා නම් ඒ රටේ මුදල් අපි පාවිච්චි කරන්න අවශ්‍යයි එහෙ වියදම් කරන්නට. When we went to South Africa, we had to have South African rands. අපි දකුණු අප්‍රිකාවට ගියහම දකුණු අප්‍රිකාවේ පාවිච්චි කරන මුදල් වලට කියන්නේ රෑන් කියලා. ඒව අපට ගන්න වුණා. We couldn't use rupees in South Africa. අපිට බෑ රුපියල් සත දකුණු අප්‍රිකාවේ පාවිච්චි කරන්නට. In the kingdom of God, දෙවියන් වහන්සේගේ රාජධානී, the currency that we can buy in is faith. ඇදහිල්ල යන මුදල් ඒකකයේ තමයි දෙවියන් වහන්සේගේ රාජධානිය පාවිච්චි කරන්න පුළුවන්. So that means if you don't have faith, ඒ කියන්නේ ඇදහිල්ල නැත්තම් you won't be able to buy in anything in the kingdom of God. අපට දෙවියන් වහන්සේගේ රාජධානියේ කිසිම ඝනදෙනුවක් කිසිම දෙයක් මුදල් වැය කරලා ගන්න බෑ. The book of Hebrews chapter 11 verse 6. හීබ්‍රූ පොතේ 11 6 කියනවා. We all know this scripture says without faith it is impossible to please God. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ නොහැක. It is impossible. කළ නොහැකි. It doesn't say it is possible a little bit. පොඩ්ඩක් පුළුවන් කියලා කියන්නේ නැහැ. It is impossible to please God without faith. ඇදහිල්ල නැතිව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. So it means to please God you need to have faith. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න නම් අපට ඇදහිල්ල අවශ්‍යමයි. If it's impossible to please God without faith, it is possible to please God with faith. මේකෙන් අර්ථවත් වෙන්නේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන් අපට ඇදහිල්ල සමග. Hallelujah. In fact, the only way to please God is by faith. නැත්නම් අපි වෙනත් ආකාරයෙන් කියනවා නම් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න ඇත්තේ එකම ආකාරයයි. එය ඇදහිල්ල තුලින් පමණයි. For he that comes to God must believe that he is and that he is a rewarder of them that diligently seek him. Hallelujah. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය. You see, that is very important there. මේ ඉතාමත්ම වැදගත්. If you want to come to God, දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්න නම්, if you want something from God, දෙවියන් වහන්සේගෙන් යම් දෙයක් අපි ලබා ගන්න අවශ්‍ය නම්, it is compulsory that you must believe that he exists. අපි අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න අවශ්‍යයි උන්වහන්සේ සිටින බවට, විද්‍යාමාන බවට. That he is a living God. උන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙක් බව. He's not just any other God. උන්වහන්සේ ඕනම දෙවි කෙනෙක් නෙවෙයි. He's not the gods that the people in the world look at. ලෝකේ මිනිස්සුන් බලන දෙවිවරු නෙවෙයි. දෙවිවරුන්ගේ කෙනෙක් නෙවෙයි. He is a living God, the only God. උන්වහන්සේ ජීවමාන වූ එකම තනන් වහන්සේමයි. He is the creator of heaven and earth. ස්වර්ගය පොළොව මැව්වා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේමයි. He is the one who gives breath to man. උන්වහන්සේ තමයි මිනිසයාට හුස්ම දෙන්නේ. And when we come to God in that manner. ඒ ආකාරයෙන් අපි දෙවියන් වහන්සේ වෙතට පැමිණෙනවා. The Bible says he is a rewarder to them that diligently seek him. උනන්දු වෙන උන්වහන්සේව සොයන්නාට උන්වහන්සේ විපාක දෙනු ලබනවා. Hallelujah. Hallelujah. He's a God who rewards. Hallelujah. වහන්සේ විපාක දෙන තනන් වහන්සේ. He rewards faith. Hallelujah. ඇදහිල්ල කෙරෙහි උන්වහන්සේ විපාක දෙනවා. Hallelujah. Hallelujah. So we must be diligent. We must be enthusiastic with our God. අපි දෙවියන් වහන්සේ කෙරෙහි තාමත්ම උනන්දුවෙන් ක්‍රියා කළ යුතුයි. How many of you are excited to come to the house of God this morning? කී දෙනෙක් උද්‍යෝගයෙන් සිටියද මේ දෙවියන් වහන්සේගේ ගෘහයට පැමිණෙන්න? Hallelujah. Hallelujah. We're not coming to church because we are following a religious duty. ආගමික වතිවතාවන් අනුගමනය කරන නිසා වගකීමක් හැටියට අපි සභාවට එනවා නෙවෙයි. We are coming to meet with God. Hallelujah. අපි දෙවියන් වහන්සේ එක්ක මුණ ගැසෙන්නයි සභාවට පැමිණෙන්නේ. We are coming to hear from God. Hallelujah. දෙවියන් වහන්සේගෙන් අසන්නටයි අපි පැමිණෙන්නේ මේ ස්ථානයට. And he speaks to each one of us personally. Hallelujah. ඒ වගේම උන්වහන්සේ පෞද්ගලිකව අපි එකිනෙක කෙනාට කතා කරනු ලබනවා. That is why we diligently seek him. ඒකයි අපි උනන්දු වෙන උන්වහන්සේව සොයනු ලබන්නේ. Hallelujah. Hallelujah. When it comes to the things of God, we must be diligent. දෙවියන් වහන්සේගේ කාරණා කෙරෙහි පැමිණෙන විට අපි උනන්දු විය යුතුයි. Many people are very diligent in their own affairs, in their workplace, in their business. බොහෝ මිනිස්සුන් ඔවුන් රැකියා ස්ථානයේ වෙන්න පුළුවන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල තමන්ගේම කටයුතු කෙරෙහි තාමත්ම උනන්දුයි. But when it comes to the things of God, namu deviyan wahansege karana kerehi paminena vicha, they seem to be not too diligent. Onit wadiye unandu wenne neha wage. And they wonder why their life is not going the direction that they want it to go. Oun kalpana karala balna eita passe ai oun aasha karana dishawata ounge jeevithaye yanne nathi. Hallelujah. Hallelujah. Say, I'm going to be diligent with things of God. Deviyan wahansege karana kerehi mama unandui kiyala oba kiyanna. Hallelujah. Amen. So faith moves God. Adahilla karana kotagena deviyan wahanse kriya karanawa. If you want God to be moved, then you have to use some faith. Deviyan wahanse oba wenuen kriya karanna nan obage adahilla oba kriyamata damanna awashyai. God takes notice of your faith. Obage adahilla deviyan wahanse dakinawa. Your faith will not go unnoticed by God. දෙවියන් වහන්සේ නොදක ඔබගේ ඇදහිල්ල තිබෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. You know, many Christians are not using their faith and they are wondering why their life has no change. බොහෝ කිතුනවා ඔවුන්ගේ ඇදහිල්ල පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් ඊට පස්සේ කල්පනා කරනවා ඇයි මගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැත්තේ කියලා. And they are trying to use somebody else's faith because their faith has become bankrupt. ඔවුන්ගේ ඇදහිල්ල බංකොලොත් වී ඇති නිසා ඔවුන් වෙන කෙනෙක්ගේ ඇදහිල්ල පාවිච්චි කරන්න හදනවා. Hallelujah. Hallelujah. You know, God looks at our faith. He notices our faith. දෙවියන් වහන්සේ දකිනවා, උන්වහන්සේ බලනවා අපගේ ඇදහිල්ල. Jesus saw the faith of a man who was not a Jew, a Jewish man. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ දකිනවා යුදෙව් නොවන මිනිසෙකගේ ඇදහිල්ල. Matthew 8:10 Matthew පොතේ 8 වන පරිච්ඡේදයේ 10 වන පදයේ දෙස බලමු. It says when Jesus heard the testimony of this man, Jesus වහන්සේ Sorry when he heard this man speak to Jesus, මේ මිනිසයා Jesus වහන්සේට කතා කරනව ඇසුනහම, he said the Bible says he marveled. උන්වහන්සේ මවිතයටපත් වුණා. He marveled and said to them that followed, verily I say unto you, I have not found so great faith, no, not in Israel. යේසුස් වහන්සේ යත එයාසා මවිතයට පත්ව තමන් අනු වෙන්නට කතක් සැබවක් නුඹලාට කියමි ඊශ්‍රායෙලෙහිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටුමි කිව්වා. This man was, you know, not even a believer in God. ඇදහිලිවන්තෙක්වත් නෙවෙයි යේසුස් වහන්සේ කෙරෙහි. If you read the story, he's saying, you know, master, you don't have to come to me, just speak the word. මේ මිනිසෙක් කියනවා ස්වාමිනී ඔබ මාර්ග ගාවට එන්නවත් අවශ්‍ය නැහැ ඔබ වචනය කිව්වොත් ඇති කියලා. So the Bible say he marveled. ඔහු මවිතයටපත් වුණා කියලා මේ ස්ථානයේ කියනවා. So he takes notice of our faith. When he sees great faith, he's excited. Hallelujah. Amen. ඒ ශ්‍රේෂ්ඨ ඇදහිල්ල යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ දැක්කහම උන් වහන්සේ ඒ දේ දැකලා මවිතයටපත් වෙනවා. In other words, he didn't expect this man to have such great faith. වෙනත් වචන වලින් කියනවා නම් යේසුස් වහන්සේ බලාපොරොත්තු වුණේ නැහැ මෙවැනි ඇදහිල්ලක් මේ මිනිසයාට තිබීමට. Wow, if you have that kind of faith, you know, that moves God, marvels God, you know, you are in the right place. දෙවියන් වහන්සේව මවිතයට පත් කරන එවැනි ඇදහිල්ලක් ඔබට තිබෙනවා නම් ඔබ ඉන්නේ නිවැරදි ස්ථානයේ. In Mark chapter 6 verse 6 Jesus also marveled when there was no faith or lack of faith. Mark වගේම මාක් පොතේ 6 වන පරිච්ඡේදයේ 6 වන පදේ දෙවියන් වහන්සේ ඇදහිල්ල මදිකම ගැනත් පුදුම වෙනවා. He marveled because of their unbelief. ඔවුන්ගේ අවිශ්වාසකම ගැන උන්වහන්සේ පුදුමයටපත් වෙනවා. Did you see that? දැක්කද ඔබ ඒක? And he rebuked even his disciples. He said, "Oh, you unbelieving generation." උන්වහන්සේගේ ගෝලයන්ට පවා උන්වහන්සේ තරවටු කරන මේ අවිශ්වාස පරම්පරාව කියලා. When there's no faith in us. ඇදහිල්ල නැති තැන් නැති කොට අප තුල. You know, God is marveled because he's thinking, how can these people not have faith? දෙවියන් වහන්සේ මවිතයට පත් වෙන උන්වහන්සේ හිතනවා කොහොමද මේ සෙනග මෙවැනි ඇදහිල්ල නැති ආකාරයෙන් ක්‍රියා කරන්නේ කියලා. Hallelujah. You know, when we do things without faith, ඇදහිල්ල නැතිව අපි ක්‍රියා කරන විට God notices it. දෙවියන් වහන්සේ දකිනවා ඒක. Hallelujah. Hallelujah. And when we do things by faith, God notices. Amen. ඒ වගේම ඇදහිල්ලෙන් යම් දේවල් කරනකොට දෙවියන් වහන්සේ ඒ දේ දකිනවා. When there's no faith, he will rebuke you. අපිට ඇදහිල්ල නැතිකොට උන්වහන්සේ අපිව ප්‍රතික්ෂේප කරයි, අපට තරවටු කරයි. You know, I know what is to be rebuked by God for lack of faith. මම දන්නවා දෙවියන් වහන්සේගේ තරවටුව කියන්නේ කුමක්ද ඇදහිල්ල මදිකම නිසා. When you sometimes do things in your own effort, own ability. ඔබගේම හැකියාවෙන් ඔබ යම් දේවල් කරනකොට And God rebukes you. දෙවියන් වහන්සේ ඔබව ඔබට තරවටු කරනවා. It's a time to learn. It's a time to change. අපිට වෙනස් වීම ගෙනෙන්න ඉගෙන ගන්න කාලය පැමිණලා තිබෙනවා. 2 Corinthians 5:7 2 Corinthians පොතේ 5 වන පරිච්ඡේදයේ It says we walk by faith and not by sight. අපි ඇදහිල්ලෙන් ගමන් කරන්නේ අපේ දැකීමෙන් නෙවෙයි. You know, Christian life is a walk of faith. Kitunu gamana adahille gamana. Hallelujah. You have to work your faith in this Christian life. Apage kitunu gamana tula api adahille kriya kala yutui. It's not by sight, it's not by your senses. Penimen nove apage pancha indriya tulin neve. You know, the sooner you learn to walk by faith, sooner you will see your life is an unending walk of progress. Amen. ඔබ ඉතා ඉක්මනින් ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න, ඇදහිල්ලෙන් ගමන් කරන්න ඉගෙන ගත්තොත් ඔබට දකින්න පුළුවන් වෙයි ඉතා ඉක්මනට ඔබගේ ජීවිතයේ ඉදිරියට යෑම. When you are a new Christian. ඔබ අලුත් කිතුනෙක් කොට. When you are a baby Christian. කිතුනු බිලින්දෙක් කොට. God is going to bless you, no matter whether you have faith or not. ඔබට ඇදහිල්ල තිබුණත් නැදත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. But you notice as you grow older in this Christian life. නමුත් කිතුනු ගමන තුල අපි කාලයක් යනකොට if you don't use faith. ඇදහිල්ල අපි පාවිච්චි කරේ නැත්තම් your development, your blessings will stop. ඔබගේ ඉදිරියට යෑම නැත්තම් ආශිර්වාදය නතර වෙවි. And it's not because God doesn't love you. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන්නේ නැහැ නෙවෙයි. He loves you so much. උන්වහන්සේ ගොඩාක් ඔබට ප්‍රේම කරනවා. But it's time to grow up. Hallelujah. නමුත් දැන් අපිට වර්ධනය වෙන්න කාලය ඇවිල්ලා තිබෙනවා. Hallelujah. It's not the time to drink with the soup poor. සූප් පුවෙන් බොන්න කාලය නෙවෙයි දැන්. Hallelujah. So God wants, he loves us that he doesn't want to keep us the same. Amen. දෙවියන් වහන්සේ අපට එතරම් ප්‍රේම කරනවා උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි එක තැන සිටීම. Hallelujah. So we must grow up. අපි කියන්නේ අපි වර්ධනය විය යුතුයි. Hallelujah. Amen. The eyes of the Lord run to and fro to look for whom he can bless. දෙවියන් වහන්සේගේ ඇස් එහෙ මෙහෙ යනවා කාට ආශිර්වාද කරන්නද කියලා. Hallelujah. Hallelujah. In Genesis chapter 18 I want to look at a story there. මම කතන්දරයක් බලන්න යනවා උප්පත්ති පොතේ 18 වන පරිච්ඡේදය. It's about Abraham. ආබ්‍රහම් පිළිබඳව. Abraham is called the father of faith. ඒ ඇදහිල්ලේ පියා කියලා ආබ්‍රහම්ට කියනවා. And he is our father. ඔහු තමයි අපගේ පියා. So when if you want to learn about faith, Abraham is a good person to look at. ඇදහිල්ල ගැන ඉගෙන ගන්න අවශ්‍ය නම් ආබ්‍රහම්ගේ ජීවිතය දෙස අපි බලමු. And the Bible is full of stories about Abraham accounts. And you can go into them and learn principles. බොහෝ කතන්දර තිබෙනවා ආබ්‍රහම් ගැන බයිබලයේ පුරාම අපි ඒවා අධ්‍යයනය කිරීම තුළින් විවිධ වූ ප්‍රතිපත්ති අපට ඉගෙන ගන්න පුළුවන්. Now this story is a beautiful story. It's Abraham is he was sitting at the tent in the heat of the day one day and the Lord appeared unto him. ඔහු දවාලේ ග්‍රීෂ්ම වේලාවේ කූඩාරමේ දොරකඩ හිඳන කල ස්වාමීන් වහන්සේ ඔහු ඉදිරියට පැමිණියා. Keep going verse 2. දෙවන පදේ verse after verse we are going and he lifted up his eyes and looked and lo three men stood by him and when he saw them he ran to meet them from the tent door and bowed himself towards the ground. ඔහු ඇසසවා බැලිය බලව මනුෂ්‍යයන් තුන් දෙනෙක් ඔහු ඉදිරියේ සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛ වන පිණිස කූඩාරම දොරකඩ සිට දිව ගොස් බිමට නැමි. So here the story is there are three men. They look like ordinary men. සාමාන්‍ය මනුෂ්‍යයන් ආකාරයට තුන් දෙනෙක් ගියා. But one of them was the Lord. ඒ එක්කෙනෙක් ස්වාමින් වහන්සේ. So the other two would have been angels. අනිත් දෙන්නා දේවදූතයන් වෙන්න ඇති. But Abraham didn't see them as the Lord. He saw them as three people. But he responded quickly and he greeted them. ආබ්‍රහම් දැක්කේ මේ තුන් දෙනා මිනිසයන් හැටියට. නමුත් ඔහු ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වා මේ මිනිසයන් තුන් දෙනාට. Verse 4. He said, "Let a little water, I pray you, be fetched and wash your feet and rest yourself under the tree." පැන් ටිකක් ගෙනෙන්නට ඉඩදී ඔබ වහන්සේලාගේ පාද සෝදා ගස යට පහසුගත මැනව. So we see Abraham is a hospitable man. ආබ්‍රහම් මෙතන මේ අයට ඉතාමත් හොඳට සලකනවා. You know, sometimes we see, you know, why did God choose Abraham? අපි සමහර වෙලාවට හිතන්න පුළුවන් දකින්න පුළුවන් ඇයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව තෝරගත්තේ? But when you see this story, you know, this man Abraham chose to be hospitable in a very unique way to these three unknown people. අපි දකිනවා මේ කතන්දරේ ආබ්‍රහම් ආගන්තුක සත්කාර දක්වන ආකාරය මේ තුන් දෙනාට. In today we live in a world we are so busy we have no time for hospitality. අපිට මේ ලෝකයේ අපි තාමත් කාර්ය බහුලයි ඒ ආගන්තුක සත්කාර දක්වන්නට අපිට වෙලාවක් නැහැ. You know, sometimes we might miss out visitations of angels because we have no time to be hospitable. අපිට ඒ දේව දූතයන්ගේ බැහැ දැකීමත් අපිට අතපසු වෙන්න පුළුවන් අපගේ කාර්ය බහුලභාවය නිසා. So we see in the story, so Abraham is making sure these people are comfortable and he's providing food, he's preparing food, he's doing everything now to bless these three people. ආබ්‍රහම් ඔහුගේ කාර්යභාරය ඉෂ්ට කරනවා මේ අයට කෑම සපයමින් ඔවුන්ව හොඳට රැක බලා ගන්නවා මොවුන්ට ආශිර්වාදයක් වන පිණිස. Let's look at verse 8. 8 වන පදයේ දෙස බලමු. And Abraham and he took butter and milk and the calf which he had dressed and set it before them. He stood by them under the tree and they did eat. ඔහු වෙඬරු හා කිරිඳි පිළියෙල කළ වස්සාද ගෙනහුත් ඔවුන් ඉදිරියේ තබා ගස යට ඔවුන් ළඟ සිටියේය. ඔවුන් කෑවෝය. Verse 9. නම වෙන පදේ. I want you to see this picture. මේ පින්තූරය ඔබ දකින්න. Verse 9. නම වෙන පදේ. And they said unto him, "Where is Sarah thy wife?" And he said, "නුඹේ භාර්යාව." Behold in the tent. නුඹේ භාර්යාව සාරා කොතන් හිදයි ඔහු ඔහුගෙන් ඇසුවෝය. කූඩාරමේ ඔහු කීය. So they were, I think, outside the tent, is it? Oh, ninnati kudarame eliye. The wife was inside the tent. Baryawa hitiya kudarama athule. Verse 10. Dahawana padaya. And he said, the Lord said, "I will certainly return unto thee according to the time of life, and lo, Sarah thy wife shall have a son." And Sarah heard it in the tent door which was behind him. එවිට උන්වහන්සේ සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹට වෙතට නැවත එන්නෙමි. බලව නුඹේ භාර්යාව වූ සාරා පුත්‍රයෙකු ලබන්නේයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට එය ඇසුණේ. Now the background of the story we know God gave a promise to Abraham. ආබ්‍රහම්ට පොරොන්දුවක් දෙනවා දෙවියන් වහන්සේ. That he is going to be the father of the nations. ඒ දේශයන් වල ජාතීන් හි පියෙක් වෙන පින්නේ. And they were going to have a son. ඔවුන්ට පුතෙක් ලැබෙනවා කියලා කිව්වා දෙවියන් වහන්සේ. And here is the Lord giving now a specific instruction, specific word that next year by this time you're going to have this child. නිශ්චිත වචනයක් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දෙනවා මේ අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඔබට දරුවෙක් ලැබෙන්නට යනවා කියලා. Verse 11. 11 වෙනි පදය. Now Abraham and Sarah were old and well stricken in age. It ceased to be with Sarah after the manner of women. That means she was not able to naturally have children. She was old and stricken. ආබ්‍රහම් ද සාරා ද මහලු වයෝවෘද්ධව සිටියෝය. ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබුණේය. Verse 12. 12 වෙනි පදය. Therefore Sarah laughed within herself, saying, "After I am waxed old, shall I have pleasure, my Lord being old also?" සාරා සිත තුල සිනාසි, මා වයෝවෘද්ධව වූයින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්‍රීතියක් ලබන්නේම් දයි කීවාය. She was laughing like that. ඇයටම සිනාසෙමින් සිටියා. Have you ever laughed like that? Have you ever seen somebody laugh like that? ඔබ දැකලා තියෙනවද කවුරු හරි ඒ වගේ hina වෙනව නැත ඔබ කවදා හරි ඒ වගේ hina වෙලා තිබෙනවද? She couldn't believe it. ඇයට ඒ දේ විශ්වාස කරන්නට බැරි වුණා. She laughed quietly within because she didn't want anybody to hear it. කාටවත් ඇහෙන්නේ නැති විදියට නිශ්චලව ඇය සිනාසුණා ඇයටම. It was so unbelievable. විශ්වාස කරන්නටම බැරි දෙයක්. It was a laughing matter. hina wenna sudusu karanawak. Verse 13. 13 වෙනි පදයේ. And the Lord said to Abraham, "Wherefore did Sarah laugh, saying, 'Shall I of surety bear a child when I am old?'" එවිට ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට මහලු මම සැබවින් දරුවෙක් වදන්නේම් දැයි කියමින් Sarah sinasunem maknisada. The Lord knew that Sarah laughed. Swamin wahanse danagatta Sarah hina vechcha bawa. Although Sarah laughed in her heart. Sarah hina une ayage hadawate and spoke to herself. The Lord knew everything. Deviyan wahanse usiyalu de danagena hitiya. Hallelujah. Hallelujah. You know God knows everything about us. You know we cannot hide anything from God. ඔබ දන්නවද දෙවියන් වහන්සේගෙන් අපට කිසිම දෙයක් හඟවන්න බෑ. මන්ද උන්වහන්සේ අපි ගැන සියලු කාරණා දන්න නිසා. Verse 14. 14 වෙනි පදේ. Now look at this. This is the important verse. ඉතාමත් වැදගත් බයිබල් පදයක්. Is anything too hard for the Lord? ස්වාමින් වහන්සේට බැරි දෙයක් ඇද්ද? Is anything too hard for the Lord? Swamin wahanseeta bari kisima deyak ætta. Did you see that? Obe de dakkada. Is anything too hard for the Lord? Swamin wahanseeta kala nohaki onaema deyak tibenawada. You might think this thing is impossible. Oba hitanna puluwam me tattwaya itamat asiruyi kiyala. You might laugh at it with unbelief. Avishwasayen oba e gana hina wenna puluwam. But the Lord is saying this morning, is there anything hard too hard for me? Namuth me udasana swamin wahanse apita kiyenawa swamin wahanseta kala nohaki kisi deyak tibenawada. I believe this is a word specifically for some of you. Man vishwas karanawa me wachanaya nischithawa oba kihipa denekota metena enawa. Is there anything that is too hard for the Lord to do in your life? Obage jeevithaye swamin wahanseta kala nohaki deyak tibenawada. Now this comes as a question. Me paminenne metena ප්‍රශ්නයක් හැටියට ප්‍රශ්න අහලා ලබන answer you have to give. මන්ද පිළිතුරු දෙන්න ඕන ඔබ. Hallelujah. Hallelujah. If you say no, there's nothing too hard for the Lord. ඔබ කියනවා නම් නැහැ කිසිම දෙයක් උන්වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ කියලා. That which you want change in your life will happen in your life. ඔබට අවශ්‍ය වෙනස් වීම ඔබගේ ජීවිතයේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි. The Lord says, "At the time appointed, I will return unto thee according to the time of life." Sarah shall have a son. Hallelujah. Hallelujah. Hallelujah. That which is impossible is possible with God. Amen. In avurudde niyama kale paminivita numba vetata navata ennemi Sarah putreku labanniyai kiseka. There's appointed time for you to have a visitation from God. නිශ්චිත නියමිත වේලාවක් තිබෙනවා දෙවියන් වහන්සේගේ බැහැ දැකීම ලබන්නට ඔබගේ ජීවිතේ. There is an appointed time for you to have a visitation from God. දෙවියන් වහන්සේගේ බැහැ දැකීම ඔබගේ ජීවිතේ ඔබට අත්දකින්නට යම් නියමිත වූ දවසක් තිබෙනවා. And I say that appointed time is now for you. Hallelujah. මම ඔබට කියා සිටිනවා ඒ වෙලාව ඒ කාලය දැන් ඔබට පැමිණ ඇත. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So Abraham, even though Sarah didn't have faith, Sarahට ඇදහිල්ලක් නැති වුණත් it was Abraham who held on to the word. Abraham ඇදහිල්ලෙන් ඒ වචනය අල්ලා ගත්තා. That's why we see in the New Testament the apostle Paul is bringing Abraham's faith to teach us. ඒකයි අලුත් කිවිසුමේ පාවුල්තුමා ඒ ආබ්‍රහම්ගේ ඇදහිල්ල ගෙනෙන්නේ අපට උගන්වන පිණිස. Abraham's faith is a model or an example for all the believers to follow. ආබ්‍රහම්ගේ ඇදහිල්ල මෝස්තරයක් සියලුම ඇදහිලිවතුන්ට අනුගමනය කරන්නට. It was not perfect. He also had weaknesses. ඔහු සම්පූර්ණ කෙනෙක්ව සිටියේ නැහැ. ඔහු තුල දුර්වලකම් තිබුණා. But he came to the point he learned what faith is and he moved with faith and he saw the reward. නමුත් යම් කාලයකට යම් අවස්ථා මට්ටමකට පැමිණියට පස්සේ ඔහු ඒ ඇදහිල්ලෙන් ක්‍රියා කරනු ලැබුවා. So God is working in our faith. දෙවියන් වහන්සේ අපගේ ඇදහිල්ල තුල ක්‍රියා කරනු ලබනවා. In Romans chapter 4 verse 20. රෝම පොතේ 4 වන පරිච්ඡේදයේ I love this verse so much. මම ඉතාමත්ම ප්‍රිය කරන පදයක් මේක. This is a powerful verse. ඉතාමත්ම බලවත් බයිබල් පදයක්. He that is Abraham staggered not at the promises of God through unbelief. දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ම දෙවියන් වහන්සේට ගෞරව කරමින් පොරොන්දු උදේෂ්ඨ කරන්නට උන්වහන්සේට පුළුවන් කියා නිසකව. He staggered not, oh chanchala noviye, right? ඇදහිල්ල නැතිකම කරන කොටගෙන ආබ්‍රහම් චංචල වුණේ නැහැ. He staggered not at the promise of God through unbelief. ඇදහිල්ල නැතිකම කරන කොටගෙන චංචල වුණේ නැහැ ආබ්‍රහම් 19 වන පදයේ සිංහල. The word staggered means එතන චංචල බව කියලා කියන්නේ to is to be unstable. ඒ කියන්නේ ස්ථිරව නොසිටීමයි. You're struggling to keep be standing. ඒක හිට ගන්න පොරබදිමින්. You're barely able to move. හෙල්ලෙන්නවත් බැහැ අමාරුයි. Hallelujah. You are in a place of two minds. You are in two minds. ඒ double minded. මනස දෙසිතකින් ඔබ සිටින්නේ. Hallelujah. Hallelujah. Let's go to verse 18. The heart of an apadeta yamu. Let's go back. Verse 18. This is again Abraham, who against hope believed in hope that he might become the father of many nations. According to that which was spoken, so shall thy seed be. Abraham, boho jatin ge piyavana pinisa, balaprottu vimata ida nati tana, balaprottuen vishwasakaleya. Now Abraham was in a situation that he couldn't even hope for what God has spoken to him. Abraham ge vatavaraniya kumakta kiyala baluwak ohuta deviyan wahanse dunna poronduwak kerahi bala poruttu wennawat beri vatavaraniyak ohuta tibune. But the Bible says against hope he believed in that hope. Amen. Bible that he might become the father of the nations because God has spoken to him. Namuth Bible e kiyenawa Abraham boho jatinge piya wana pinisa balaporottu wimata ida nathi tana balaporottuen vishwasakaleya. Hallelujah. Hallelujah. You know, maybe you are going through some situation that even there's no hope for you. ඔබගේ වාතාවරණය අනුව ඔබට කිසිම බලාපොරොත්තුවක් නැති වෙන්නට පුළුවන්. It might be a hopeless situation. බලාපොරොත්තු රහිත තත්වයක් වෙන්නට පුළුවන්. But just like Abraham, if you choose to believe. නමුත් ආබ්‍රහම් වගේ ඔබ තෝරා ගත්තොත් විශ්වාස කරන්නට against all hope. ඒ සියලු බලාපොරොත්තු වලට විරුද්ධව. You know, trusting in what God has said to you. දෙවියන් වහන්සේ ඔබට කියා ඇති දේ විශ්වාස කරමින් change is possible for you. වෙනස් වීම පුළුවන් ඔබට. Verse 19. And being not weak in faith. ඔබ ඇදහිල්ලෙන් දුර්වල නොවී being not weak in faith, adahillen durwala novi, he considered not his own body now dead, tamagema sharireya mala bava balanne nathuwa, when he was about 100 years old, neither yet the deadness of Sarah's womb, avurudu siyak pamana vayas gatava sitiyedi saha sarage kusaye mala bavat sita, he considered not his own body, ohuge sharireye tattwaya ohu salakuwe neha, he saw that he was an old man, 100 years old, ohu danagena hitiya ohu dakka abrahamta e welawen avurudu 100k pamana, every time he saw mirror he saw this was an old man, kandya kannadiya issarahata giyapu hama avasthawakama dakka me mahalu manushyek, he saw his wife although she was a beautiful woman, kan ohuge baaryawa itamat alankara namuth, but she was a beautiful old woman, alankara mahalu kaantawat, she knew Abraham considered the facts, danan hitiya e karana e sadaka Abraham salakuwe neha, but he did not consider them as truth, e de satya bava Abraham salakilimat une neha, so verse 20 says he did not stagger seeing what he saw with his optical eyes, piyavesen dakka de dakala ohu chanchala une neha, you know many times as believers when we see when we go through circumstances of life, we adahilivantayan hatiye jeevithe karana tulin api yanakota, maybe you're going through some sickness and there are symptoms, physical symptoms and doctors reports about your sickness, oba yam rogayak tulin yanawa wenna puluwan dossara vaarthawan athi yam yam salakunu tibenna puluwan obage sharire, yet you know you hear that God is your healer, නමුත් ඔබට ඇහෙනවා දේව වචනේ උන්වහන්සේ තමයි ඔබට සුවය ගෙන දෙන්න, you are in a situation where you're staggering, ඔබ චංචල වෙවි සිටිනවා, you're staggering to believe what God has said because what you're seeing with your senses is different to what God has said, ඔබ පංච ඉන්ද්‍රියෙන් දකින දේ කරන කොටගෙන ඔබ චංචල වෙමින් සිටිනවා, මන්ද දෙවියන් වහන්සේගේ වචනේ කියා ඇත්තේ වෙනස් දෙයක් නිසා, you know faith, listen to this carefully, ඔබ හොඳින් අහුන්කම් දෙන්න, faith is not denying the facts that you see and others say to you, ඇදහිල්ල කියලා කියන්නේ ඔබ දකින දේ නැත්නම් අන් අය ඔබගේ තත්වය ගැන කියා සිටින දේ නැහැ කියලා කියා දීම නොවේ, but faith is believing that God is able to do that which you know what you see beyond what you see, namuth adahilla kiyala kiyanne oba dakina deeta obawa yam deyak deviyan wahanseeta karanna puluwan bawa oba vishwasa kirimai, that what you see is not able to you know to bring your circumstance down, oba dakina de karana kotagena obage jeevithaya parajayata paminenne neha, your circumstances will not determine what would happen, but God is able to change all things, obage vaatavaranaya apata ganan ganna baha obage jeevithaye tattwaya namuth deviyan wahanseeta puluwan obage siyalu kaarana wenas karannata, hallelujah hallelujah, so if your faith is weak you will stagger, obage adahilla durwala nan oba chanchala veevi, you know if you observe what is happening around you, your faith will weaken, ඔබගේ වාතාවරණයේ දෙස ඔබ බැලුවොත් බලමින් සිටියොත් ඔබගේ ඇදහිල්ල දුර්වල වේවි, you know when you're a Christian at the beginning, when in your new Christian days, ඔබ කිතුණුවෙක් වෙච්ච දවස්වල අලුත් කාලේ, maybe when you look back in your Christian life, ඔබගේ කිතුණු ගමන තුල ආරම්භයේ දෙස පිටිපස්ස හැරිලා බැලුවොත්, you're very excited about God, ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි තාමත්ම උද්‍යෝගයෙන් සිටියා, you some of you may be you've been serving God, ඔබ දෙවියන් වහන්සේට සේවය කරමින් ඉන්න ඇති, and you are excited about God, දෙවියන් වහන්සේ කෙරෙහි උද්‍යෝගයෙන් සිටියා, but something happened, නමුත් යම් දෙයක් සිද්ධ වුණා, and your faith is now staggering, දැන් ඔබගේ ඇදහිල්ල චංචල වෙලා, you're staggering even to come to church on Sunday, you have to struggle, ඔබට ඉරිදා දවසේ දේව මෙහෙයට පැමිණෙන්න පවා ඔබ පොරබදමින් සිටිනවා, to take time to pray you are struggling, ඔබ පොරබදිනවා කාලය වෙන් කරන්නට යාඥා කිරීම උදෙසා. You are struggling to spend time reading and meditating the word of God. දේ වචනය මෙනෙහි කරමින් අධ්‍යයනය කරන්නට කාලය වෙන් කරන්න ඔබ පොරබදිනවා. You know what happened? කුමක්ද ඔබට සිද්ධ වුනේ? Your faith has become weak. ඔබගේ ඇදහිල්ල දුර්වල වී ඇත. You have walked not by faith but by sight. ඔබ ඇදහිල්ලෙන් ක්‍රියා කරලා නැහැ. ඔබ පෙනීමෙන් පංච ඉන්ද්‍රියෙන් විතරක් හැසිරෙමින් ඉඳලා තිබෙනවා. Hallelujah. Hallelujah. But what must you do now? දැන් ඔබ කුමක්ද කළ යුත්තේ? You know what did Abraham do? ආබ්‍රහම් කුමක්ද කරේ? He saw the facts. ඔබ ඔහු දැක්ක දත්ත සාධක. The facts are not so good. යහපත් උනේ නැහැ. But the Bible says in verse 20 බයිබලයේ කියනවා he staggered not ඔහු චංචල නොවි he grew his faith ඔහුගේ ඇදහිල්ල ඔහු වර්ධනය කරගත්තා hallelujah romans 4:20 he staggered not at the promise of god through unbelief but was strong ඇදහිල්ල නැතිකම කරනකොටගෙන චංචල නොවි ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ පොරොන්දුව දැස බලා ඇදහිල්ලෙන් බලවත්ව hallelujah amen he didn't allow his faith to be weakened. ඔහු ඉඩ දුන්නේ නැහැ ඔහුගේ ඇදහිල්ල දුර්වල වෙන්නට. I told him if your faith is weak you will stagger. මම ඔබට කිව්වා ඔබගේ ඇදහිල්ල දුර්වල නම් ඔබ චංචල වේවි. So Abraham decided that he's going to be strong. නමුත් ආබ්‍රහම් තීරණයක් ගත්ත ඔහු ශක්තිමත්ව බලවත්ව සිටිනවා කියලා. This morning I want you to make a decision that you are going to be strong. මේ උදෑසන මම ඔබට ධෛර්යමත් කරන ඔබ තීරණයක් ගන්න ඔබ ඇදහිල්ලෙන් බලවත්ව සිටින්නට strong in faith ඇදහිල්ලෙන් බලවත්ව ශක්තිමත්ව සිටින්නට strong in faith ඇදහිල්ලෙන් බලවත්ව සිටින්නට turn to the next person and say be strong in your faith එහා පැත්තේ එක්කෙනාට කියන්න ඔබ ඇදහිල්ලෙන් බලවත්ව සිටින්න don't let your faith be weakened ඔබගේ ඇදහිල්ල දුර්වල වෙන්නට ඔබ ඉඩ දෙන්න එපා. Hallelujah. Don't look around what is happening. ඔබගේ අවට කුමක්ද සිදුවෙන්නේ කියලා ඔබ බලමින් සිටින්න එපා. The Bible says Abraham was strong in his faith. බයිබලයේ කියනවා ආබ්‍රහම් ඇදහිල්ලෙන් බලවත්ව සිටියා. Giving glory to God. දෙවියන් වහන්සේට මහිමය දෙමින්. Hallelujah. Amen. You know how do you strengthen your faith? කොහොමද ඔබගේ ඇදහිල්ල ඔබ බලවත් කරගන්නේ? By giving glory to God. දෙවියන් වහන්සේට මහිමය ගෞරවය දෙමින්. Hallelujah. Hallelujah. By giving glory to God. දෙවියන් වහන්සේට මහිමය දීමෙන්. You know how do you give glory to God? කොහොමද අපි දෙවියන් වහන්සේට ගෞරව කරන්නේ? Very quickly. Three things quickly and I close now. කාරණා තුනක් ඔබත් සමග මම බෙදා ගන්න යනවා. Number 1. ප්‍රථමයෙන්ම By serving the Lord. දෙවියන් වහන්සේට සේවය කිරීමේ. Hallelujah. When you serve the Lord. ඔබ දෙවියන් වහන්සේට සේවය කරනකොට. You are giving glory to God. ඔබ දෙවියන් වහන්සේට මහිමය දෙනවා. You know, as you serve God. ඔබ දෙවියන් වහන්සේට සේවය කරනකොට. You are giving God what is due to him. උන්වහන්සේට අයිති දේ ඔබ දෙවියන් වහන්සේට දෙනවා. You know, somebody said Christianity is free. යම් කෙනෙක් කිව්වා කිතුණුකම නොමිලේ. But it's not cheap. නමුත් එය බාල නැහැ. ඒ ලාභ නැහැ. ලාභ නැහැ. You know to receive your salvation. ඔබගේ ගැලවීම ලබන්න. It was a gift of God. ඒ දෙවියන් වහන්සේගේ දීමනාවයි. It was a free gift. නොමිලේ අපිට ලැබුණේ. But now to live for him. නමුත් දැන් උන්වහන්සේ උදෙසා ජීවත් වෙන්නට. It will cost you. අපිට මිලයක් ගෙවන්න ඕන. It will cost you your whole life. ඔබගේ ජීවිතයම ඔබට උන්වහන්සේ කෙරෙහි පූජාවක් ලෙස දෙන්න වේ. Hallelujah. Hallelujah. So when you serve God, ඔබ දෙවියන් වහන්සේට සේවය කරනකොට, you're giving your time. ඔබගේ කාලය ඔබ දෙනවා. You're giving your money. ඔබගේ මුදල් ඔබ You're giving your resources. ඔබගේ සියලු දේ වස්තු ඔබ දෙනවා උන්වහන්සේට. You're giving glory to God. ඔබ උන්වහන්සේට එයින් මහිමය දෙනවා. Because he deserves our glory. මන් උන්වහන්සේ වටිනාකමේ දේ ලබන්නට. Hallelujah. Hallelujah. Number 2. දෙවනි කාරණාව. Giving glory to God. දෙවියන් වහන්සේට ගෞරවය මහිමය දෙන්න. How do you give glory to God? කොහොමද අපි උන්වහන්සේට මහිමය දෙන්නේ? Secondly. දෙවනුව. By giving testimonies. සාක්ෂි දරීමෙන්. By giving thanks. ස්තුති දීමෙන්. The word glory මහිමය කියලා කියන්නේ also means giving thanks. දෙවියන් වහන්සේට ස්තුති දීමයි. By giving honor, giving that person what is due to him, what he owns. Unwahanseta aiti de, unwahanseta deema. So when you give testimonies, oba sakshi dharana vicha, you're giving glory to God. ඔබ දෙවියන් වහන්සේට මහිමය දෙනවා. You know, I don't have time to share on giving testimony how important it is. ඒ සාක්ෂි දීමේ වැදගත්කම මට ඔබට උගන්වන්න වෙලාව නැහැ. We will share it maybe next week. ඊළඟ සතියේ මම ඔබත් සමග ඒ දේ බෙදා ගන්නවා. It is when you give your testimony. ඔබ සාක්ෂි දෙන විට that something becomes complete. යම් දෙයක් ඔබගේ ජීවිතේ සම්පූර්ණ වෙනවා. If you look at stories in the Bible. බයිබලයේ කතන්දර දෙස බැලුවොත් Jesus told many people. යේසුස් වහන්සේ බොහෝ අයට කිව්වා. Woman, your faith has healed you. කාන්තාව ඔබගේ ඇදහිල්ල ඔබව සුව කරා. Go and suffer no more. ගොස් තව දුරටත් දුක් විඳින්න එපා. And I was thinking, why did Jesus say that? මම කල්පනා කරා ඇයි යේසුස් වහන්සේ මෙසේ කිව්වේ? You know, was that woman the issue with the issue of blood? Was she not healed when she touched Jesus? යේසුස් වහන්සේව ස්පර්ශ කරාම ඒ මහලේ රෝගී තිබිත් ස්ත්‍රිය සුව වුණේ නැද්ද? But there was something when she said, I am the one that touched you. ස්වාමින් වහන්සේ කිව්වහම මම තමයි. ඇය ඒ ස්ත්‍රිය කිව්වහම සාක්ෂි දරුවහම යේසුස් වහන්සේට මම තමයි ඔබව ස්පර්ශ කළේ කියලා යම් දෙයක් ඇතුළ සිද්ධ වුණා. When she said, I am the one who touched you by faith. ඒ ස්ත්‍රිය කිව්වා ඇදහිල්ලෙන් මම ඔබගේ සලුවට අත ගැසුවා. She was testifying to her faith. ඇගේ ඇදහිල්ල කෙරෙහි ඇයම සාක්ෂි දරුවා. Hallelujah. Hallelujah. When you testify to your faith. ඔබගේ ඇදහිල්ල කෙරෙහි ඔබ සාක්ෂි දරන විට. When you testify to what you have believed in God's word. දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි ඔබ විශ්වාස කරපු දේ පිළිබඳ සාක්ෂි දරුවහම. Not looking at your circumstances. ඔබගේ වාතාවරණය දෙස බලන්නේ නැතුව. Not looking at your symptoms. ඔබගේ ඒ තිබෙන ශරීරයේ සලකුණු දෙස බලන්නේ නැතුව. God will speak the word to you. දෙවියන් වහන්සේ ඔබගෙට වචනය ගෙනෙනවා. That sickness or that thing that you were struggling. ඔබ පොරබදමින් සිටිය ඒ රෝගය හෝ අනිකුත් කාරණා. That's going to be removed once and for all. ඔබගේ ජීවිතයෙන් මුළුමනින්ම ඉවත් වෙනවා. Hallelujah. Hallelujah. Testimonies are so important. සාක්ෂි දරීම ඉතාමත්ම වැදගත්. Some of us in this church, I notice you don't want to sometimes give testimonies. සමහර අය අපි දකිනවා සාක්ෂි දරන්න කැමති නැහැ. Because you believe something is still not complete. ඔබ හිතනවා ඔබගේ ඒ අභියෝගය තාම ඉවර නැහැ සම්පූර්ණ නැහැ කියලා. But you know that it will only become complete when you testify. ඔබ දන්නවද ඔබගේ අභියෝගයෙන් ඔබ සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ ඔබ සාක්ෂි දරුවාම පමණයි. God is looking for that testimony. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්න ඔබගේ සාක්ෂිය දෙනකන්. In that story with the woman with the issue, the Bible says Jesus was looking around, looking for this woman. ඒ රුධිර දාමනයේ ප්‍රශ්නේ තිබුණේ මහලේ ස්ත්‍රිය දෙස යේසුස් වහන්සේ සොයමින් හිටිය කවුද මාව ස්පර්ශ කරේ කියලා. To the point that the disciples were even rebuking Jesus. Jesus, what are you doing? There are so many people touching you. ඒ ගෝලයන් කියා හිටිය යේසුස් වහන්සේට ස්වාමිනී බොහෝ අය මෙතන තෙරපෙමින් හිටිනවා. කොහොමද අපි හොයන්නේ කවුද ඔබව ස්පර්ශ කරේ කියලා. And this woman also didn't want. She was struggling, she was scared. මේ කාන්තාවත් බියව හිටියා කියන්නට මම තමයි ඔබව ස්පර්ශ කරේ කියලා. But the moment she knew she was going to, she has to do it. When she did it. නමුත් ස්ත්‍රිය දැනගත්තා ඇය මෙය කරන්නම අවශ්‍යයි කියලා. That was the time her total healing came. ඇය ඒ දේ කරාම සාක්ෂි දරුවාම ඇගේ ශරීරයේ සම්පූර්ණ සුවය ඇය අත්දැක්කා. She was freed. ඇය සම්පූර්ණයෙන්ම නිදහස් වුණා ඒ දුක් විඳීමෙන්. Hallelujah. Hallelujah. Hallelujah.